කාන්තාවන්ගේ දුක නිව්ව මහින්ද රාජපක්ෂ මැතිතුමාට හොරා කිය කිය තමයි කාන්තාව ගැන රණවිසි මහත්තයා කතා කරන්නේ. මේ රටේ තමාගේ මවට දශමාංශ උරේකත්වා කියලා වැඳලා, තමාගේ ප්‍රියාට උද්ධිකාරෝ අලිංගිත්වා කියලා වැඳලා, දකුණු පාය පෙරට තියලා මම නැවත සිංහල හින්දු අරුත් අවුරුද්ද ගෙදර එනවා අම්මේ තාත්තේ කියලා ගිය ඒ ආදරණීය අපේ රණවිරුව නැවත ආවේ නැහැ. ආවේ නැත්තේ රණවිරුව සිංහ මහත්මයාගේ යුගයේ මේ ප්‍රශ්නයට විසඳුමක් හොයනවා වෙනුවට ඕමන්තෙන් එහාට ටිකට් එකක් අරගෙන වීසා අරගෙන යන්න අවශ්‍ය කරන ගිවිසුමක් අත්සන් කරා පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව. අන්න ඒ දරුවන්ගේ අම්මලා අද අඬනවා, වැළපෙනවා මේ රණවිරුව සිංහ මහත්මයාගේ කතාවහ. ඒ දරුවන්ගේ සහෝදර සහෝදරියන් අද රණවිරුව සිංහ මහත්මයාට මොන හරුපෙන් කතා කරනවද දන්නේ නැහැ මේ කාන්තාවගෙන කතා කරනකොට.